සංසාර දුක්ඛ පඤ්ඤාය පස්සති අතරින්නෙති දුක්ඛේ සරංගෝ විසුන්දියා සම්මේ ධම්මානත්තාති අදා පඤ්ඤාය පස්සති අතරින්නෙති දුක්ඛේ සරංගෝ අතිගරු පූජනීය අග්‍රමහා පණ්ඩිත මහානායක මාණ්‍යපාණන් වහන්සේ සදාන මහා සංඝරත්නයන් අවසරේ සද්ධාවන්ත පින්වතුනි සම්බුද්ධ ශාසනයේ පිහිටවි සම්බුද්ධ ශාසනයෙන් සිහිතක් ලබාගෙන අපවත් ඒ අදාළ පූජනීය වජිරාරාමාධිකාරී තේජසේ නාහිමිපාණන් වහන්සේගේ දේහයේ ඉදිරිපිට මේ පාත්‍ර ලබන්නේ ඒ නාහිමියන් වහන්සේටම පින්තමන වීම සම්බන්ධ පැවැත්වෙන ධර්ම දේශනාවයි. එදා මේ පූජනීය නාහිමියන් වහන්සේ යම් දෙව්ලොවක බඹසලේකාරි රැඳීන්නාසේක් නම් මේ ගමන් සැදේකත් සවන් දෙන තේකවා මෙයින් අත්වන පුණ්‍ය සම්භාරය අනුමෝදන් වන තේකවා අපි ගෞරවයෙන් ආරාධනා කරමු. ධර්මදේශනයේ සදා මාතෘකා කරන්නේ මුනි සුලෝකා ප්‍රභු භාග්‍යවතු අරහතු සම්‍යක් සම්බුද්ධ සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් සරත්මෝර ජේතවන මහා විහාරයේ වැඩෙන දිනක විසාවාසයේ භික්ෂුන් වහන්සේලා 500 දෙනින් කණ්ඩායම් තුනකයි. මේ ගාථා උනේ කෙටි තේරුමයි. සම්මේ සංඛාර අනිත්‍යති යදා අඤ්ඤාය පස්සති. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියා යම් විටක විදර්ශනා ඥානෙ දකින අතේ නිත්‍යන්නේ දුක්ඛේ ඒතමග්ගෝ විසුද්ධියා. ඒ සංස්කාරයන් අනිත්‍යයි දක්නා වේලාවේදී ස්කන්ධ දුක්ඛයෙහි සංසාර දුක්ඛයෙහි නිර්වේද ඥානයෙන් කලකිරීමටපත් වේ. එය විසුද්ධි සංඛාත නිර්වාණයට මාර්ගයයි. සම්පේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. සියලු සංස්කාර ධර්ම දුක්ඛයන් කියා යම් විටක විදර්ශනාඥානෙන් දකීද ඒ දක්නා අවස්ථාවේදී ස්කන්ධ දුක්ඛයෙහි සංසාර දුක්ඛයෙහි ජාත්‍යාදී දුක්ඛයෙහි නිර්වේද ඥානෙන් කලකිරීමටපත් වේ. එය විසුද්ධි සංඛාත නිර්වාණයට මාර්ගයයි. සත්‍යේ සම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති. සිය සංස්කාර ධර්ම සහ ප්‍රඥ ප්‍රඥාපි ධර්මද අනාත්මයයි කියා යම් විටක විදර්ශනා ඥානයෙන් දකිනම් එය දක්නා අවස්ථාවේදී ස්කන්ධ දුක්ඛයෙහි සංසාර දුක්ඛයෙහි ජාත්‍යාදී දුක්ඛයෙහි නිර්වේද ඥානෙන් කලකිරීමටපත් වේ. එය විසුද්ධි සංඛ්‍යාත නිර්වාණයට ඒකාන මාර්ගයයි. මේ ගාථා තුනේ කෙටි තේරුමයි. ඉතාවාසී භික්ෂුන් වහන්සේලා 500 කණ්ඩායම් තුනක් සරුවඥන් වහන්සේ වෙත පැමිණියේ වස්සාන කාලයේ අවසන් වෙලා. වස්සාන කාලයේ තුල මේ සංඝ පිරිස දුරස්ත ප්‍රදේශවල ආරණ්‍ය සේනාසන විවේක සේනාසනයන් වත් කෙළේ සිට අප්‍රමාදව භාවනා යෝගීව ගත කළා. ඒ 1500ක් පමණ විශ්ව සංඝයා වහන්සේට ඒ කාලයේ තුනදී ධ්‍යානයක් විපස්සනා ඥානයක්වත් පහළ වුණේ නැහැ. විදර්ශනා ආලෝකයක්වත් ලැබුණේ නැහැ. හැබැයි උන්වහන්සේලා දිවා රාත්‍රියේ දැක්කේ අප්‍රමාදව භාවනාවන්න තිබුණා. අලසව කාලයේ ගෙවුවා නෙමෙයි. ධාතු කොටස් පහකට බෙදාගෙන යාගරියාන යෝගයේ වඩමින් මේ භාවනා කළේ. ධාතු කොටස් පහ කියන්නේ දවල් වරුව කොටස් දෙකකට බෙදා ගන්නවා, උදේ වරුව තවත් වරුව. රාත්‍රී කොටස් තුනකට බෙදා ගන්නවා, පෙර යන්න, නැති යන්න, අලුයන්න. එයින් නැති යන කාලයේ පමණ විවේක ගන්නවා අනිත් මුළු කාලයම භාවනානෝග ඉරදකට සිංහල පයින් පය හැටන්ගේ දවසකට පැ පනාත්ම භාවනාව කොල්ලෝස සයන්ත විසි අතරයින්නේ දවසකට පැ විශ්ෂක් භාවනානයෝගී ඒවරක් පාද ඒවරකින්වත් කඩ කරන්න ඇතුව භාවනාව ඒකට කියන්නේ ගත පච්චා ගතික වත කියල ගත පච්චා ගතික වත ගොරමින් පූර්ණ කාලය ප්‍රතිශ්ව භාවනානයෝගීව වත්තාන කාලෙද නමුතුහාසේලාගේ යංකිතේ පාරමිතාවල අඩුපාඩුවක් හරි නැත්නම් වැඩූ භාවනාව සමාත නොගැලපෙන නිසා හරි මේවා හේතුවක් නිසා ප්‍රතිඵල නොලැබී ගිය උනාසේලා හිතුවා මේ කර්මස්ථානයක් නැත සුද්ධ කරගන්න ඕනේ සරුවක්යන් වහන්සේගෙන් ඉති පාගමනි දුරබෑන සිතාවා ජේතවනාරාමයේද තම තමා වැඩූ කමටහන් ගැන ලෝතර බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපාද වන්දනා කොට එයින් ප්‍රතිඵලයක් ලැබුණේ දෙත්‍යාරිය. ඒ අවස්ථාවේ සියල්ල දන්න සාත්තිනායකයන් වහන්සේ සමන් වහන්සේගේ පුදුවැසිය විමුදා ගැනුවා මේ විසුතන්ද්‍යා වහන්සේට ගැළපෙන කමටහන කුමක්ද කියලා. බුදුරජාණන් කියන්නේ සරුවක්යන් වහන්සේගේ විශේෂ ප්‍රඥාවක්. සරුවක්යන් වහන්සේගේ තේනානේ ප්‍රඥා චක්සු පහ ඒගොල්ලෝගේ ප්‍රඥා චක්සු පහ ජීව චක්සු ජීව චක්සයන්නේ ප්‍රඥාව ඒක අභිඥාව එවාගේම ධම්ම චක්සු කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගඥාන ඒවා කලින් ලබාගෙන තියෙන්නේ ඒවා ඉක්මෝලක් තියෙන්නේ එවාගේම අනිත්‍යක සමන්ත චක්සු කියන්නේ සරුවක්තා ඥාන අනික ප්‍රඥා චක්කු පොදුවේ සරුවක්තා ඥානයද සියලුම ප්‍රඥාවට කියන ප්‍රඥා චක්කු මේ දේනු චක්කු ප්‍රඥාන චක්කු පහේ සරුවක්යන් වාසල දීලා තිබෙනවා අනික තමයි බුද්ධ චක්කු බුද්ධ චක්කු කියේ සත් අසාදාන ඥාන හයෙන් පළවෙනි දෙවෙනි ඥාන දෙකට නමයි ඉන්ද්‍රිය පරෝපකාරී ඥානයයි ආඥානුකේ ඥානය දෙකට කියන්නේ බුද්ධ චක්කය. මේ බුද්ධ චක්කයෙන් කෙරෙන්නේ විශේෂ කාර්යයක්. දැන් ජීව චක්කයෙන් කෙරෙන්නේ දින හතක් අතීතයේ දින හතක් අනාගතයේ ඒව දින 14ක කාලේ මුළු ලෝකේ ඕනම දෙයක් බලන්න පුළුවන්. නැත්නම් උපදින සත්‍යයන් සුගති දුක කියන සත්‍යයන් කුසල අකුසල කරන සත්‍යයන් සතරින්දින දුක් විඳින සත්‍යයන් කොබන අකොබන සත්‍යයන් අවිඥානික සංඥානික හැම දෙයක්ම දිනචක්ක ඥානෙන් බලන ධම්මචක්කයෙන් කරන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගඥාන වලින් කරන ප්‍රත්‍යයයි ඒක දැන් ඉතල අවසානයි හැමදාම ඒක පාවිච්චි කරන්නේ නැහැ ඊළඟට සමන්තචක්කෝ කියන සරුවක්ඥානෙන් කරන්නේ අතීතනාගත වර්තමාන තුන්කාණයේ තැති හිතේ සෑම සංකතාසංකත ධර්මයක් ඒදී අවස්ථාවත ආවර්ජනා කොට දැක ගැනීමයි ඒක අනාවරණයි දරුවක් තාක්කල් කිසිම ආවරණයක් නෑ කාල වශයෙන් දේශ වශයෙන් දිසා වශයෙන් පුද්ගල වශයෙන් ස්ථාන වශයෙන් කිසිම ආවරණයක් නෑ ඕනෑම වෙලාවක ආවර්ජනා කළ සමනින් අවශ්‍ය දේ දකින ඒ දරුවක් තාක්කල් සමන්ත දක් ප්‍රඥා චක්ක කියන්නේ අනික ශ්‍රාවකයන් වහන්සේලාටවත් අතේ බුදුරජාණන් වහන්සේලාට නොලදෙන අසාමාන්ත ප්‍රඥාවයි අසාමාන්ත කියන්නේ සමීප වෙන්න බෑ දැන් සරියුත් මහ රහතන් වහන්සේගේ යම් ප්‍රඥාවක් තියෙනවනේ ඒ ප්‍රඥාවට සරුවඥාන් වහන්සේගේ ප්‍රඥාව අසාමාන්තයි මහ පොළොවට අහස වාගේ කොහොමද මේ නැගෙනහිර බටහිර වාගේ බටහිරට නැගෙනහිර වාගේ මෙතනට එතර වාගේ මොකදේ ඒ නිසා කියන ශ්‍රාවක අතේ බුදුවාදී උත්තමයන්ගේ ප්‍රඥාවට සමීප නොවනේ අති ශ්‍රේෂ්ඨ මුක්තාමාන්ත ප්‍රඥාවට කියන්නේ ප්‍රඥා චක්කය. ඊළඟ ධම්ම චක්ක මේ බුද්ධ චක්ක කියන එක අපිට කියන්නේ කියන්නේ බුද්ධ චක්ක. මේ බුද්ධ චක්ක කියලා කියන්නේ ඉන්ද්‍රිය පරෝපකාරී ඥාන ආඥානිකේ ඥාන දෙක. සරුවක් යන වහන්සේගේ දිනචර්යාවේ තියෙනවා සෑම අලියම් කාලෙක පොළොන්නරයෙන් නම් හරියටම අලියෙම පාන්දර විනා 4 විනාඩි 40 විතර ඉර උදාවන සුරු 12 කෝටි ලක්ෂාලයක් මහා කරුණා සමෝධර සමයදී දසදාසක් දක්වල කෙලවරේ සිට ගන්ධ කුජේ දක්වාම බුදු ඇතෙහි දෝ මේ ඉන්ද්‍රිය පරෝපකාරී ඥාන ආශ්‍රයන්සේ ඥාන දෙක වීදෝ ඒ වීදෝන කොට තේිනවා මේ දවසේ දහම් දෙකේ යුතු සිල් සමාදම් කරගිය යුතු පැවිදි කරගිය යුතු ඥාන ලැබෙන අය මාර්ගඵල ලැබෙන අය තේිනවා දසදාසක් දක්වල කෙලවරේ සිට ගන්ධ කුජේ දක්වා කොතන කාර ඉන්නවා නම් ඒ සිදු ඇතුළත් කරේ සංඥාවේ තේමයි සංඥාවේ සවස්තරේ මහජනයාට ධර්ම දේශනා කරලා උනුකන් සිතිල්යන් වලින් ගත කන කළා වික්ෂ සංඥා වහන්සේ මණ්ඩල මාලයේ යනි ධර්ම සානාවද රැස්වෙන තුරු දුරු කොල්ලක් වාරයක් මහා කර්ණ සමෝදර සමයේදී මේ බුදු ඇතුළු ලොව බලන ඒ වෙලාව බලන්නේ ගන්ධ කුටියේ සිට දසදාසක් කළ කෙලවර දක්වා බලන වීදෝ මේ පින්තූර ගන්න වගේ ඒ කුටියේ ඒ කුජණයන් අරමුණු වෙනවා එයින් ඉන්ද්‍රිය පරෝපණී ඥානී කිව්වේ මඟඵල නිවන් ලබන්න සුදුසු නැත්නම් ගමන් දෙසන්න සුදුසු අනුසාධනා කරන්න සුදුසු ආවාද කරන්න සුදුසු යාවන් යාවන්ද සුදුසු කුජණයන් නැවේ පෙරලකොට ඒ කුජණයන්ගේ సంతානේ කොච්චර දුරද සත්‍තාව, ඊර්ය, ස්මෘතිය, සමාධිය, ප්‍රඥාව සතර පටන් ගැටල තියෙනවද කියන එක පරීක්ෂා කරයි. ඒ පරීක්ෂා කරන්නේ දැනගන්න වටා ගන්න ඒකට වෙලාවක් යන්නේ නැහැ. සත්‍තරයක් යන්නේ නැහැ දැනගන්න. ඒ දැනගන්න ඥාණයට තමයි කියන්නේ ඉන්ද්‍රිය පරෝපකාරියත්තේ ඥාන. දෙවත ආසයන් තේජාලේ කියන්නේ ඒ කුජලයන්ගේ තවක් කියනවා දැකගන්න දේවල්. ඒ කුජලයන්ගේ సంతානයේදී දීර්ඝ సంతානයේ භාවිතා වෙලා තියෙන පිළිගැනීම කියන්නේ. පිළිගැනීම දෙකක් තියෙනවා සාසත උච්ඡේද කියලා පිළිගැනීම දෙකක් තියෙනවා කුසල පැත්තේ. කුසල පැත්තේ තියෙනවා යථාභූත ඥානය හා මාර්ගඵල ඥානය කියන්නේ. කුසල පැත්තේ එතකොට මේ දෙක අනුව තමයි කුජලයන්ගේ ආශය බලන්නේ. මනුෂ්‍යය කියන්නේ කුජලයන්ගේ సంతානයේ කාමගත කෙලෙස් හතක් තියෙනවානේ. කාමරාගානුසය, ප්‍රතිගානුසය, මානානුසය, දිත්තානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අරිච්ඡානුසය. මේවා කොච්චර දුරට අඩු කරගෙන තියෙනවද? කොච්චර දුරට පවතිනවාද කියන එක ආශයනුසය බලන්න. ඊළඟට චරිත. ඒ කුජලයන් సంతානයේ පුරුදු කරපු චරිත බලන්න. ඒ කියන්නේ කුසල චරිතද අකුසල චරිතද බලනවා චරිත ඔක්කොම විවිධ ආකාරයි. විසුද්ධි මාර්ගයේ පෙනෙනවා හයක්. රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සක්කා චරිත, බුද්ධි චක්ක විතක්ක චරිත. මේ සංසාරේ පුරුදු කරපු දේවල්. මේ චරිත. අදිමුක්ති බලන. අදිමුක්ති කියන්නේ මේ කුජලයන්ගේ හිතේ පවත්න ප්‍රාර්ථනා. සමාධුන්ගේ සීල ප්‍රාර්ථනාදී. සමාධුන්ගේ ප්‍රණීත ප්‍රාර්ථනාදී. මේ අදහස් ඔක්කොම දැනගන්නේ අදිමුක්ති. එවැනි භාමියේ අභාමියේ මාර්ගඵල ලබන්න සුදුසුද නිසුදුසුද කියන එක බල. ඔන්නයේ දැකීම කරන්නේ ආත්‍යන්තේ ඥාන. අමුතු වෙලාවක් නැහැ. සත්‍යයක් යන්නේ නැහැ. එතන තීක්‍රව මේ ඉන්ද්‍රිය පරෝපකාරයේ ඥාන ආත්‍යන්තේ ඥාන දෙකට අරමුණු වෙන. මෙන්න මේ බුද්ධ චක්‍රය. මේ බුද්ධ චක්‍රයෙන් අර භික්ෂුන් වහන්සේලා කණ්ඩායම් තුනේම චිත් වෙන වෙනම දඩුවා. ඒ කියන්නේ 1500ක් මහසංගයක් ගෙදගෙන බැලුවා තැනක මේ බුද්ධ චක්‍රයෙන් බාහනකට තේරී ගියා 500ක් දෙනා වහන්සේ පෙර ජාති ජාති මිදි බුද්ධ ශාසනවලදී විශේෂයෙන් පාසේ බුදු සසුනේදී මේ පිළිස සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් නිදර්ශනා කළා කියන බව බුදු ඇසුරේ කෙරෙනවා. දේවි කණ්ඩායම ඉතේම සංස්කාර ධර්ම දුක්ඛ ලක්ෂණ වශයෙන් නිදර්ශනා කොට ඇති බව පෙන්වනවා. ගුණී කණ්ඩායම ඒ පෙර බුදු සත්‍යයකට මාන වෙලා අනාත්ම ලක්ෂණය විදර්ශනා කොට ඇති බව පෙන්වනවා. මේ බුදු ඇසේ. දැන් උන්වහන්සේ දේශනාවක් කරන්න පහසුයි. හැම විටම මේ පුද්ගලයන්ගේ සත්‍යයේ මේ බුද්ධයෙන් එමෙතලා තම ධර්ම දේශනාවක් කරන්නේ. නිදුණක් වශයෙන් කියන්න පුළුවන් එක දවසක් සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක් කරගෙන ආව සරියුත් මහරහතන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ ළඟේ ශිෂ්‍යයා මේ නම හරණාසයක්ම කායගතසතිය භාවනාව ප්‍රතිකූල මනිකාර වශයෙන් වැඩි. ඉතින් මේ විශේෂාධිකමයක් නෑ ස්වාමීනි. මේ නමට පාකිතුල්වාසයෙන් සුදුසු කමඨාණක් ලැබේවා කියලා කලවේ. බුදුරජාණන් වහන්සේ දෙමිනෙද අර බුදුරජාණන් වහන්සේ මේ නම ගැත්. දාන සරියුත් මහ රහතන් වහන්සේට වදාළ සාරිපුත්‍රය එහෙමනම් අද අවස අහවන් දිනාවක මෙතෙන් වඩින්ද මේ නම රහතන් වහන්සේ නමකට මම ආපහු බාර දෙන්න. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ සමන් වහන්සේ වැඩියා බුදුරජාණන් වහන්සේ මේ ශිෂ්‍ය නමක් ඉන්දිකාතය වැඩම කරලා ධම්මවලදල අවසානයේදී සරුවක්ඥන් වහන්සේ බාර දුන්න නෙළුම්මල. මේ නෙළුම්මල අන්නපාල කුටියලඟ වැලි ගොඩක් ඇති. උදේ පිටිපස්සේ මේ වැලි කොට උඩ මේක කෙලින් මතට හිටවලා ඒක දිහා බලන ඉඳිති. එහෙම දේශනා. ඉතින් තියෙන නෙළුම්මලේ පොකුණු. මේ පොකුණේ දෙන්නේ ඇටි තමයි වැලි කොට තියෙන්නේ. ඒ වැලි කොට තියාගෙන මේක බලන ඉන්නේ කියලා ආතෘත දෙච්චරයි කමනා. මේක බලන ඉන්නකොට මොකද සිද්ධ වෙන්නේ? මේ නවක දිට්ඨෝපාදයේ සිටේ මේ පාට අරමුණු කරගෙන නෙළුම්මල රතු පාට නෙළුම්මල මේ පාට අරමුණු කරගෙන නොහිත කචල ස්ථාන සමාපatti උපන්. කඩේලා වාගේනේ නොහිත කචල ඥාන සමාපatti පුදුන අර්ථ සමාපattiම ලබන්න පුළුවන් වුණා. මේ කුරු ඥාතේ කුරුද. ඉතින් මේ වෙලාවේ සරුවක් යනවා මේ බුදුරත්නාලාවක් දෙතෙන්ද විහිදුවලා දේශනාවක් ගාථාවක් දේශනා කළා. ඒ වෙනකොට ළමයි කාණ්ඩයක් ඇරෙන්න මේ කොකුණේ නෙළුම් මානේ දඬු ගලවන ගලවලා කොටදා මේකත් මෙදතුම් කරගෙන සරුවක් යනවාන්සේ ගාථාවකින් මේ ස්වාමීන් වහන්සේට අනුශාසනාවක් කළා. උච්චෙන්ද කිනේහ මත්තනෝ කුමුදං කාර විකං පානින සංකේමස්ස මේව රූපය නිබ්බාණං සුගතේන දේසිතං. කුඩා දරුවෝ නෙළුම් මාලේ දඬු බඩදාන්න වාමි ගලවල ගලවල තමන්ගේ හිතේ තියෙන 108 ආදාරු කෘෂ්ණා නෙමෙති මාලේ දඬු උදුරලා දාන්න. කුච්චෙන්ද කිනේ රත්න කුමුදං කාර විකං පානින. ඒ මාත් හරියට තරා තීරුව තියෙන මාත්‍යා. ඒ වත් අවසානිනේ. වත් අවසානේ ඉල්මාත්. ඒ තරා තීරුවයි. ඉතින් මේ සාර්ථක මේ මාණෙන් දඬු බෙදාන වගේ සමන්ගේ సంతානී මුල් ගාගෙන තියෙන මේ 108 ආදාරු කෘෂ්ණාව බෙදාන උදුරලා දාන්න. සංකේමස්සමේ දුර ගුරුවය නිවන් මඟ තමන් කරන්නේ නිබ්බාන සුගතේන දේසිතං සුගතයන් වහන්සේ විසින් දෙතන ලද නිවන් මඟ සම්පති මඟ සීල සමාධි ප්‍රඥා ගුණ අනුව සිත පවත්වන්න මේ ගාථාව ඇහෙනකොටම දැන් සමාපatti ලාභී සිටියේ මේ නවක ස්වාමීන් වහන්සේට ඒ සෙනෙයේ සීල විපස්සනා ඥානද සතර මඟ සතර ඵල පිළිවෙන් අරියත්යෙන් මමහදිව නාබෝතු. දැන් අවිඥාලා දැන් අවිඥා ජීවිත්‍යාක් අවිඥාලාභීල තනකින් අවගන්තුකේ. එතකොට මෙන්නේ දරුවෝ ස්වාරාතන් වාසයටම කරවල. බුදුරජාණන් වහන්සේ වදාළා සාරි පුත්‍රයේ මෙන්න මට දුන්න සිස්ස නම. මේ නම දැන් මහරහතන් වහන්සේ නමක් මෙන්න බාරගන්න. මේ මොන ආචාර්යයන්ද සරුවක්යන් වහන්සේගේ බුද්ධ චක්‍රයේ තියෙන අනුභාවය. මේ නවක වික්ෂුන් වහන්සේ පූර්ව ජාති 500ක් වරන් කරුවේ. සංආභරණ නිස්පාදනය කරන් කරුවේ. සංආභරණ නිස්පාදනය කරනකොට ඒ රත්තරන් උණු කරන කෝවය. ඒ කියන්නේ නෙළුම් මලක ප්‍රමාණයෙන් ගිනි දැල්න දල්වන්නේ ඒ රත්තරන් උණු කරන්න කරන්න. අන්නේ නෙළුම් මලක ස්වරූපයේ ඇති ප්‍රමාණයදී ඒ ගිනි දැල්ල අරමුණු කරගෙන ඉතලා භාවනා කළ යුතුයි. ඒක දැකලා දැකලා දැකලා භාවනා වඩලා වඩලා ඒ අනුව දියුණු කරගත්ත පූර්ව වාසනාව තිබුණා. මෙන්න මේ වාසනාව තමයි අර නෙළුම් මල බලාගෙන ඉන්නකොට හිත සමාධිය උනේ. සමාපatti ලැබුණේ. තවත් අතරදී බණහලා භාවනා වඩලා ප්‍රමාණව තිබුණා. ඒක ගැළපෙන්නේ තමයි ධර්ම දේශනය ඇහුනේ. ඒ තැනකෙන් ඒ ආර්මාසයක් ගත්ත උත්සාහයෙන් නොලැබුණු ප්‍රතිඵල මේ මහවත් ආරෝප වෙලා පැහැදිලිපයක් ඇතුළත සම්පූර්ණ වී මහරහතාවේද පමුණුවන්. මෙන්න මේ වගේ මෝරති ජනතාවට ඉහිත වෙන පිළිතේ සාරාංශක කල්පලක්ෂයක් විශාසංක කල්පලක්ෂයක් දුණු කරගත් බෝධි සම්භාරය ඇතුළු ගෝමුලාරා රැඳී ඉඳගෙන ආභෝධ කරගන්නා ලද ඒ බුද්ධ ධර්මයෙන් බලලයි මේ ගරු ස්වාමීන් වහන්සේලාට ධර්ම දේශනා කරන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා අතරේ පළවෙනි ධාතව වහන කොටන 500ක් වෙන වහන්සේ මහරහත් භාවයටපත්. දෙවෙනි ධාතව වහන කොටන තවත් 500ක් වෙන වහන්සේ මහරහත් භාවයටපත්. තුන්වෙනි ධාතව වහන කොටන ඊළඟ 500ක් වෙන මහරහත් භාවයටපත් වුණා. ඒකම පළවෙනි කණ්ඩායම වාසයේ බුදුසසුනේ පැවිදිලා අවුරුදු 20000ක් මහන්දාන් තුලදී ඒ සිතා තුලදී ධර්මයෙන් ඉගෙන ගන්න භාවනාවකින් විදර්ශනාවකින් වඩලා තිබුණේ අනිත්‍ය ලක්ෂණ. දෙවෙනි කණ්ඩායමත් එහෙමයි. තුන්වෙනි කණ්ඩායමත් එහෙමයි. අවුරුදු 20000ක් පැවිදිලා ඉඳලා තියෙන වාසයේ බුදුසසුනේ. ඒකත් ආචාර්යයිනේ සමාන ඡන්දය සමාන ශ්‍රද්ධාව සමාන ප්‍රඥාව ඇතුළු එකට පිළිවෙත් හතරේ කරපු නිසා මේ අන්තිම ආස්වාරයේ එකතන මන්දම් පුරන්නේ යමු නම් මේ වැඩක් කියන්නේ උපනිෂදයේ කියලා. උපනිෂදයේ කල්යාණ මිත්‍රයන් වශයෙන් ඉන්න තුන ඕනෝන්ගේ ජීවිත වෙච්ච පුරුද්ද තිබුණ නිසා. එයින් මේ දේශ සාරවාක්යන් වහන්සේ දෙතෝ දේශනාවෙන් 1500ක් වෙන වහන්සේ සෞකලෙසට මහරහත් භාවයට පත් වුණා. ඉතින් දැන් අපි සලකා බලන්නට ඕනේ ධාතා තුනේ අභ්‍යන්තරය. පළවෙනි ධාතාවේ දෙවෙනි ධාතාවේ මුලටම තියෙන සබ්බේ සංඛාරා කියන වචනය. තුන්වෙනි ධාතාවේ තියෙන මුලට සබ්බේ ධම්මා කියන වචනය. මේ දෙක වෙනසක් තියෙන අනිත් ඔක්කොම හරි. උතෝඩ සබ්බේ සංඛාරා අනිත්‍යයි. සබ්බේ සංඛාරා දුක්ඛයි. සබ්බේ ධම්මා අනාත්තයි. මේ දෙක පද තුන අපි තෝරගන්නවා. සංකාරා සංකාරා කියන්නේ පින්න තුනේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් යාලට පොදු නමක් සංකාරා. ඒතර සංකාරා කියන එක විසුද්ධි මාර්ග අර්ථ කතාවේ අපජානක පිටකයේ දිවංග අර්ථ කතාවේ පටිසම්භිදා මග්ග පාළිය අර්ථ කතාවේ තෝරලා තියෙන තේරුම් හතරද. ඒ මොනවාද තේරුම් හතර? සංකත සංකාරා, අදිසංකත සංකාරා, අභිසංකරණ සංඛාරා, ආයෝගාදි සංඛාරා කිය. තේරුම් හතරක් තියෙනවා සංඛාර කියන පදේ. සංකත සංඛාරා හේතුන් හටගත් කියන්නේ. අභිසංකත සංඛාරා කුසල කුසල කර්මයන් කළ නිසා ලැබුණු විපාක. අභිසංකරණ සංඛාරා කුසල කුසල චේතන. ආයෝගාදි සංඛාරා වීර්ය. මේවායි කියන්නේ තේරුම්. එතකොට සංකත සංකාර කියන්නේ හේතුයෙන් හටගත් කියන්නේ. නිර්වාණ ධර්මයේ පමණයි අසංකත. හැබැයි තවත් තියෙනවා ප්‍රඥාක්තියක් අසංකත කියලා. ප්‍රඥාක්ත කොට්ටාසයක් තියෙනවා අසංකත. ඒවා සංකාරා කියන වචනෙන් කියන්නේ නෑ. නිර්වාණ ධාතුව අසංකතයි. ඒතකොට ප්‍රඥාක්ති ධර්ම සහ නිර්වාණ ධාතුව හැර ඉන් මේක කියන්නේ සියලෝම හිතේතේදී ධර්ම සංකාර. පරමාත්‍රාසින් කියනවන සිත් 89 සංකත සංකාරා. ඡාදික 52 සංකත සංකාරා. රූප අතරින් සංකත සංකාරා. පංචස්කන්ධය සංකත සංකාරා. බලොත් ආයතන අතරින් ධම්මායතනයේ තැති නිර්වාණය හැර සංකත සංකාරා. අටලොස් ධාතු අතරින් ධර්ම ධාතුයේ තැති නිර්වාණය හැර සංකත සංකාරා. ලගේම දෙවි ඉන්ද්‍රිය අතරින් ඉන්ද්‍රිය සියල්ලම සංකත සංකාරා. පටිච්ච සමුප්පාදාංග 12ම සංකත සංකාරා. සූවිසි ප්‍රත්‍යයම සංකත සංකාරා. මේ පරමාර්ථයෙන් ගන්නවන සම්මුති වශයෙන් ගන්නවන මේ මහා පොළව සංකත සංකාරා. මේ මහා සාගරය සංකත සංකාරා. මේ ගංගා නැව් අමුණු පොකුණු මේ ඔක්කොම සංකත සංකාරා. එවාගේම පර්වතය සංකත සංකාරා. ගස් වැල් සියල්ල සංකත සංකාරා. ගෙවාදරවල් සංකත සංකාරා. යාන වාහන සංකත සංකාරා. ඇඳුම් පැළඳුම් සංකත සංකාරා. ආහාර පාන සංකත සංකාරා. මිල මුදල් සංකත සංකාරා. අපේ ශරීරය වශයෙන් ගත්තොත් ජපතුලේ පටන් ඉස දක්වා තියෙන හේතානෝමාදී කොට්ටාස 32 සංකත සංඛාරා. අපේ ශරීරයේ තියෙන ආයතන වශයෙන් බැලුවොත් දොළොස් ආයතන සංකත සංඛාරා. අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ධාතු වශයෙන් 18 ධාතු සංකත සංඛාරා. අපේ ශරීරය සම්බන්ධ පටිච්චසමුප්පාදංග 12ම සංකත සංඛාරා. මේ විදිහට හිත ඇති සෑම හේතුන්ටගත් දේවල් සංකත සංඛාරා. අபிසංකත සංඛාරා කියන්නේ ඒව ලැබෙන්නේ සත්‍ය සංඛාන වල පමණයි. බාහිර වස්තු වල නෙ. ඒ කියන්නේ සත්‍ය සංඛාන වල කියනවා කළ උසල් ලකුසා නිසා ලැබුණු විපාක චිත්ත ඡායතික කර්මජ රූප කියලා කොටස. දැන් අපේ මිනිස් ඉරණක තියෙනවා කර්ම සමුත්තා රූප 20ක්. රූප 20ක් කියනවා කර්මය නිසා හටගත්. ඒකාන්ත කර්මජ රූප තියෙන්නේ 11යි. අනේකාන්ත වශයෙන් වත් ගත්තා 20ක් කියලා. ඊළඟට චිත්ත ඡායතික අපිරිය කියනවා ලෞකික විපාක චිත්ත දෙකක් ලෞකික විපාක ඡායතික 35. මේවා කියනවා සංක අபிසංකත සංඛාරා කියනවා. අபிසංකත සංඛාරා. පෙරතල කුසල කුසල නිසා මේවා ලැබේ. දැන් අපි හැරෙන් රූපයක් දකිනකොට ඒ රූපේ ලක්ෂණ චක්ක ප්‍රසාදය අபிසංකත සංඛාරය. ඒ කර්ම සමුත්තානනේ. ඒ දකිනකොට අපේ හිතේ තියෙන චක්කු විඥානයක්. ඒ චක්කු විඥානයේ සංකත අபிසංකත සංඛාරය. ඒ චක්කු විඥානි කියන ඡයතක ධර්ම හතක්. ඒ අபிසංකත සංඛාර ඔකම විපාක. අපට කලින් සත්‍යඥාන වේලාවේ ඒ සබ්දේ තරංග වශයෙන් ඇතුලේ සෝත ප්‍රසාදයක් තියෙනවා. ඒ සෝත ප්‍රසාදයේ කල කුතේ විපමේ ඒකේ කටගත් රූපයක්. කර්මජ රූපයක්. ඒක අபிසංකත සංඛාර. ඒ සබ්ද තරංග තුලින් අපේ චිත්ත වේතියක් ගමන් කරනකොට එතෙන්දි සෝත විඥාන සිත් පහළ වෙනවා. ඒක අபிසංකත සංඛාරය. ඒ සෝත විඥාන සිතේ ඡයිතක හතක් තියෙනවා. ඒක අபிසංකත සංඛාරය. අපට ගන්ධතුමදක් දැනෙනකොට ඒ දැනීම ඇතෙන ප්‍රසාද රූපයක් කියනවා ගාන ප්‍රසාදිකේ. ඒක අபிසංකත සංඛාරය. එවාගේම ඒ දැනෙන වේලාවියත් ගාන විඥානයක් පහළ වෙනවා. අයහපත් දුර්ගන්ධයක් නම් එතන අකුසල විපාක ගාන විඥාන. සෝමනිතුවන් සෝදක් නම් ඒක කුසල විපාක ගාන විඥාන. ඒ දෙකම අபிසංකත සංඛාරය. ඒ විඥානයේ සංකාතන අபிසංකත සංඛාරය. අපි යම අනුභව කරන්නේ වලදාසී දැනන රසයක්. හදට ගන්න දෙයක රසය දැන. මේ රසය දැනෙනකොට දැනීම විදින්නේ නැත්නම් හැදෙන්නේ ප්‍රසාද රූපයක් කියන ජීව ප්‍රසාද. ඒක අபிසංකත සංඛාරයක්. කර්මයන් කරපු නිසා ඒක ලැබිලා තියෙනවා. මුතල කර්ම. ඊළඟට එනිසා තියෙන විඥාන වීතියේ සමේ ජීව විඥාන දෙන්න අபிසංකත සංඛාරය. ඒ චාන්සකාත අபிසංකත සංඛාරය. අපට කාය ස්පර්ශ දැනෙනවා චතෝ දුක්ඛෝ. එතකොට ස්පර්ශ අපේ ශරීරයේ ඇතෙන ප්‍රසාද රූපයේ තේන එකට කියන කාය ප්‍රසාදය. කාය ප්‍රසාදයේ අபிසංකත සංඛාරය. අනිත්‍ය ස්පර්ශයක් නම් එතන අකුසල විපාක දුක්ඛ සාගත කාර්යඥානයක් ඇති වෙනවා. ඒ සිතයි සත්‍යකාතයි අபிසංකත සංඛාරය. අපට ඉෂ්ඨ විපාක ඉෂ්ඨ ආරම්භණයක් නම් ශරීරයේ ඇතුනේ එතෙන් ඇති වෙන්නේ කුසල විපාක සෝම සුඛාගත කාය විඥාන. ඒක අபிසංකත සංඛාර හේචාදික හතක් අபிසංකත සංඛාර. ඒ වගේම මේ චක්කු සෝත ගාන ජීව කාය කියන මේ දොළොස් නිසා ඇති වෙන පංච විඥාන නීති වල ලැබෙනවා සම්පටිච්ඡන සංතේරණ සමාත ඒ අතිමහත් ආරම්මණයන් නම් සදාලම්මන කියලා විපාක සිත්. ඒ විපාක සිත් ඔක්කොම අபிසංකත සංඛාර. හේදින ඡාදික කියන්නේ අபிසංකත සංඛාර. අපි පරිසන්දි ගන්න සිතක් තියෙනවා. පරිසන්දි ගන්න සිතයි ඡායිතිකයි ඒ වගේම පරිසන්දිස නිගන්නේ වෙනවා ඇතුලේ කර්මජ රූපයි ඔක්කොම අபிසංකත සංඛාරය. අපිට බාහංග සිතක් තියෙනවා. බාහංග සිතයි ඡායිතිකයි ඔක්කොම අபிසංකත සංඛාරය. අපිට අන්දාදක ත්‍රි සිත්තියක් ලැබෙනවා. ඒ ත්‍රි සිත්තිය විපාක සිතක්. ඒකත් අபிසංකත සංඛාරය ඡායිතිකක් තියෙනවා. මෙන්න මෙහෙම මනලෝවාරි, දේවලෝවාරි, බඹලෝවාරි, සිව් අපායේ හරි කොටලාරි උපනුපාත සත්‍යන්නේ කල කුසල ලකුසල නිසා ලැබෙන විපාක දෙක විපාක ඡයතක සහ කර්මජ රූප ඇතොත් ඒ සියල්ලක කියන්නේ අபிසංකත සංඛාර. දැන් දෙකක් කියුණානේ සංකත සංකාර අපි සංකත සංකාර. ඊළඟට අපි සංකරණ සංකාර කියලා කියනවා. අපි සංකරණ සංකාර කියන්නේ කර්මය. කර්මය ගැන මෙතන කියන්නේ චේතනා 29ක්. අකුසල චේතනා 12යි, කාමාවචර කුසල චේතනා 8යි, රූපාවචර කුසල චේතනා 5යි, අරූපාවචර කුසල චේතනා 4යි කියන 29ක්. අකුසල චේතනා 12යි, කුසල චේතනා 17යි. මේවාට කියනවා විසංකරණ සංකාර. මක් හිතාද? විසලා කුසල විපාක උපදවනවා මේ අය. ඒකනේ අවිද්‍යා පත්‍ය සංකාරා කියන තැන පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනින්ජාභි සංකාර කියලා තෝරලා තියෙන පද තුනකට මේ තුන එකතු වෙනකොට ඊට නම් යන්නේ. පුඤ්ඤාභි සංකාර 13ක් තියෙනවා. අපුඤ්ඤාභි සංකාර 12ක් තියෙනවා. ආනන්දාභි සංකාර කියන්නේ 4යි. කියලා විසිනම. මේ විසිනමයේ චේතනා විසිනමයි. ඒකයි කියල. තොනි මෙන්න මේ තේන අවිසංකරණ සංකාර ඇටේ චේතනා ප්‍රධාන කොට ඇති ඒ ඡාන්තික ධර්ම සියල්ල කිද ඡාන්තික සියල්ල ගැන. දැන් අපි කියන්නේ ඇහෙන් රූපයක් දැක්කම චක්කු විඥාන විපාකත චක්කුද්වාරික විඥාන හේතියක් පහළ වෙනවා. එයින් පංචස්කාර වර්ගයෙන් කිතේක දෙලා ඊළඟ චක්කු විඥාන විපාකයට එක දෙලා ඊළඟ සම්බන්ධිතන සංකේත විපාක දෙකක් හේතියට එක දෙලා එකක් එකක් ගන්න නිරුද්ධේ නොමති ඊළඟට ලැබෙන්නේ වොත්තකන සිතේ. වොත්තකන සිතෙන් තමයි කීර්ති කරගන්නේ කොයි පැත්තටද හැරෙන්නේ කියලා. තමන් පුරුදු කරලා තියෙන යෝනිසෝ මනසකාරයෙන් නම් වොත්තකන සිතෙන් හරවනවා කුඳුරජවනය කියලා. තමන් පුරුදු කරලා තියෙන අයෝනිසෝ මනසකාරයක් නම් වොත්තකන සිතෙන් හරවන්නේ අකුසලජවනය කියලා. මෙන්න මේකයි ගෙදෙන තැන ගෙමන් සංදියක් වාගේ. දැන් බෞද්ධයන් අතර ඉතරම තෝමී යෝනිසෝ මනසිකාරින බොහෝ දේ පුරුදු කරන්නේ මලක් දැක්කත් ඉතන මේ මලේ වර්ණයේ නැත්තම් මේ සෝද මල බුදුරජාණන් වහන්සේ සෝදා වේවා. දාඩ තිබුණත් ඉඳ ගන්න. කොහේ ඉන්න? සෝදක් දැවුණත් අනේ මේ සෝද ලෞතුරා බුදුරජාණන් වහන්සේ සෝදා වේවා. කොහොමනම් මේ එදේ යෝනිසෝ මනසිකාරයේ තියෙනකොට ඇති. බුදු යන්තේ කෙනෙකුගේ දුකක් දැක්කම මේ අනිත්‍ය දුක්ඛය අනත්තයි කියලා හිතනානේ. ඒ මොකද පුරුදු කරලා තියෙන්නේ ධර්මයේ කණු ඉතින් ධර්මයේ කණු හිතන්න පුරුදු වෙනාට අර වෘත්තකලි දෙයෙන් හරින්නේ උතර ගමන්තත්ද ධර්මයේ කණු හිතන්න පුරුදු නැත්තේ කෙනාට ළඟට ආරමුණෙන් හරින්නේ අකුසල ජවනයක් වශයෙන් ඒක ලෝක සාගත නැත්නම් දෝෂ සාගත නැත්නම් මෝහ සාගත මොනවාරි අයාපත් ජවම් දෙලා එයා පහළේ මෙන්න මේ ජවන් කෙත්තල තමයි දෙන්නේ ඒකනේ චේතනා කර්මයේ බාටපත් වේ දැන් චේතනා විතරමයක් කියවනේ ධාපි තුනේ චක්ඛුද්වාරයේ සහකුණ රූපාරම්මන නිසා චක්ඛු විඥාන විද්‍යාව ගමන් කරලා ජවන් කෙත්තක පාළුවේ යෝනිසෝ මනසකාරයේ කියන ඥානවන්තයාට ඒ අරමුණේදී කුතර ජවන් කෙත්තක පාළුවේ ඒ කුතර ජවන් අපි තුන සෝමනන්ත සාගත වූද ඥාන සම්ප්‍රයුක්ත වූද අසංකාරික දුකක් කියලා එහෙමනම් මේ දෙකේ තේනවා ප්‍රඥාව කොතමනක් නෙමෙයි සාධන චිත්ත සාධන හතම තියෙන ප්‍රතිේන්දක හයම තියෙන දහතලම තියෙන අනි සමාන කොමන සාධන 19ම තියෙන ප්‍රඥා ඉන්ද්‍රිය තියෙන ඒතරද සෝ සාධන චිත්ත සාධන 13යි 17යි ප්‍රතිේන්දක හයයි 13යි කොමන සාධන 19යි එතනමනවන 32ක් ඊළඟට ප්‍රඥාවයි 33යි ඊළඟට සිතක් 134යි මෙන්න අද සෝමනස්සගත පුතා ජවන් සිටේ ඇති කර ගන්නා ලද චේතනාව සමග ධර්ම කොම 34ක් තියෙනවා. මේ ධර්ම 34ටම කියනවා අභිසංකරණ සංකාරා. උගදීන සෝමනස්සගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිටේ. එනිසාත්ය මේ ධර්ම 34ටම කියලා සසංකාරික වුණා පමණයි. ඊළඟට සෝමනස්සගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික දෙකේ 34යි 33යි ලැබෙන්නේ. ඒ ප්‍රඥාවට වෙනවානේ. උපේක්ෂා සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික දෙකෙන් ගන්න එකෙන් ලැබෙන්නේ ප්‍රීතිය ආදී වෙලා. ඒ උපේක්ෂා සාගත උනන් ප්‍රීතිය ආදී වෙලා 33යි ලැබෙන්නේ. කුලකට සාධාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සංකාරික කිසිම එකක් නම් එතෙන්දී තවත් ඥානයක් ලැබෙන්නේ. එතකොට එතෙන්දී ඥානයක් කියන්නේ දෙකම වෙන්නේ තාපි දෙකයි. මෙන්න මෙහෙම ආමාත්‍ර පුසාසෙත්වල චේතනා මුල් කොට ඇති සංප්‍රයෝග වෙන සියල්ලම අභිසංකරණ සංකාර වෙනවා. අකුල ජනම් නීතියක් පහළ වුණා නම් දොළොස් සංසාරයේ තනුව බලන්න ඕනේ. දොළොස් සංසාරයේ තනුව බලන්න ඕනේ. ලෝභ සාගර ජනම් පේරියක් ඥානං ලෝභ සාගර සිටේ කොහොම තියෙනව ධර්මචා 19යි චෛතක 20ක් වෙනවා. ඒකයි කොබනා සාගත කිච්චකට සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික දෙකේ හිතක් එක ධර්මතා විචප්තිය. ඒ කොතන තියෙන අභිසංකර සංකාර. ඔවාගේම සෝමනා සාගත කිච්චකට විප්‍රයුක්ත අසංකාරික සසංකාරික දෙකේ දික්ඛාද වෙන මානේද අර විතරේද. ඔවාගේ උපේක්ෂා සාගත කිච්චකට සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික දෙකේ ප්‍රීතියද. එතන 19. උපේක්ෂා සාගත දීතිගත විප්‍රයුක්ත අසංකාරික සංකාරික දෙකේම එතෙන්දී අර වගේම මාන්නේ දෙනා කිච්චියෙද නිසා 19. කොන්න වේදියේ දෝෂ මූල හෝ මූලාදී චිත්තවල ඉඳගෙන ඇටේට ඒ සිතයි ඒ සායතික ධර්මයි කියන්නේ චේතනාවට සහභාගී වෙන බැවින් ඒවා කියන අභිසංකරණ සංකාර. දැන් ඥාන කුසලයක් උපදවන ඥාන කුසලයේ ප්‍රථම ඥාන සිතක පහළ වෙන අර වගේම ධර්මතා 34ක්. ද්විතිය අධ්‍යාන සිතක ලැබෙනවා ධර්මතා කියන්නේ විතරේ පමණක් ඉන්නවා ඥාන ධර්මතා විතරේ අඩු වෙන බැවින් 33යි. එවැන්නේ තුනේ සතුට ඥාන සිතක නම් අර වගේම විතර විචාරයේ ප්‍රීති තුනම වෙන බැවින් 31යි වෙන්නේ. විලාද හතරේ නීතියේදී අතරේ නීතියේ සුඛාගත වෙනවා ඒක වෙනසක් ලැබෙන්නේ නැහැ. ඊළාට පස්සේ නීතියේ උපේක්ෂාසාගත වෙනවා. මෙන්න මෙහෙම ඒ ධ්‍යාන චිත්තල චේතනා මුල් කොට ඇති සංප්‍රයෝග වන 34 33 32 ආදී ධර්මතා සියල්ලම අභිසංකරණ සංකාර විකෘති විපාක උපදවනානේ. බබලව පටිසන්දේ බවංග සිටි අවස්ථාවේ පාප උපදවෝ. කොහොමදින අරෝණ ඥාන අතරක් ගලවාම ඒවා චතුත්ථ ඥාන සංප්‍රයෝගයන් උපේක්ෂා ඒකාග්‍රතාවයියි. ඉතාර විදිහට ධර්මතා 31 31 දකින් ඥාන අතරෙම තියෙනවා. ඒ ඔක්කොම අභිසංකර සංකාර. දැන් මෙහෙම අකුසල චේතන 12යි, කුසල චේතන 17යි. මේ 29ක් චේතනා සම්භාරයේද කියන්නේ අභිසංකර සංකාර. ඒක තමයි මත විපාක උපදවන්නේ. විපාකා කර්මදේ රූප උපද. ඊළඟට කියන්නේ ප්‍රයෝගාදි සංකාර. ප්‍රයෝගාදි සංකාර කියන්නේ වීර්යයට නම. යම් කිසි ක්‍රියාවක් නැදා වීර්යය ඇති කරගත්තා නම් ඒ වීර්යයේ පමණට ඒ ක්‍රියාව නිෂ්පාදනය වෙනවා. සම්පූර්ණ වෙනවා. සපිරෙන. ඉතින් අන්න ඒක නිසා ඒ ක්‍රියාවට අවශ්‍ය වීර්යයේ දෙවිමද කියනවා ප්‍රයෝගාදි සංකාර. දන්නේ සංකාර පදේ තේරුම් අතර කෙටියෙන්නේ සංකත සංකාර, අභිසංකත සංකාර, අභිසංකරණ සංකාර සහ ප්‍රයෝගාදි සංකාර. මෙන්න මේ සංකාර ධර්මතා කියන අතරින් දැන් නිර්වාණී සංකාරාදීන පදේට ඇතුළුුනේම නැහැනේ. එහෙමනම් ලෝකෝත්තර මාර්ග සිත් අතරයි බල සිත් අතරයි ඉදීගෙන ඡායතික ධර්ම සිත් 6යි කියන්නේ මේ පිටක් හැර සබ්බේ සංකාරා අනිත්‍යා කියන පදයට ගැනීම. එහෙනම් ලෞකික සිත් 81යි, ඒ සිත්වලේ ඡායතික 52යි, අටවිසි රූපයයි. පරමාර්ථ වශයෙන් ගන්නද. මේ මාතනායේ සබ්බේ සංකාරා අනිත්‍යා කියන පදයට ගැනීම. ඒකේ විදර්ශනාට ආරමුණු වන්නේ. ලෝකෝත්තර ධර්ම අධිකමණය කළ නැති නිසා අනිත්‍යයි කියන්න බැහැ. එවැනි සබ්බේ සංකාරා දුක්ඛා කියන තැනට ඇරෙයි. මේ කියන ලෞකික චේතනාවයි හේන ඡායික කලක් දෙකයි අදිත රූපයයි කියන මේ සියල්ල දුක්ඛ ලක්ෂණ වශයෙන් ගැදෙන. සම්මේ ධම්මානතා කියන දේවස තියෙන විතරයි. දැන් මෙතන සංඛාරාදීන කදේට ඇති සියල්ලම ගැනෙනවා. ඒ අතර ලැබෙනවා ප්‍රඥාප්ති ධර්ම. ප්‍රඥාප්ති ධර්ම තමයි විපස්සනා කරන්න කියන්නේ. හැමෙකක් මේ සමහර ප්‍රඥාප්තිය ආරමුණු ප්‍රත්‍යාදනා කරන්න තියෙනවා. ප්‍රඥාප්තිය කියන්නේ ලෝක සම්මුති විහරණේ නාම රූපණේ ලෝක සම්මුති විහර. සතේ ගාලේ පරවතේ මීරා අරකාගේ දොරේ ඇඳ කුටුවේ තේ මේ කොල ප්‍රඥා. මේ ප්‍රඥාප්තිය අපේ උපදනා කරන්න සිදුවේ. මේ උපදනා කරන්නේ අනිත්‍යයි දුකයි කියලා නෙමෙයි. අනිත්‍යයි නෑ අනිත්‍ය පේන්නේ නැතිවීමක් නෑනේ. දැන් මේක සාධාතන්‍ය කල්ප ලක්ෂයකදී පෙර ජීවන්තර බුදුරජාන් වහන්සේ වැඩිදී. උනාසයේදී නාම රූප කියලා නැන්නේ. නමුත් උනාසයේ නම තියනවානේ. ජීවන්තරෝ කියන නම තියෙනවා. නම අනිත්‍ය නෑනේ. නම දුක්ක් නෑනේ. එතේ නම නම අනාත්මයි. අනාත්මයි අනාත්ම වශයෙන් බලන්න ඕනේ. මෙන්න මේ විදිහට ප්‍රඥා ප්‍රදාර්ම අනිත්‍ය දුක්ඛයි කියලා අරමුණු කරන්නේ නැත. අනාත්මයි කියලා අරමුණු කළ යුතුයි. ඒක නිසා තුන්වෙනි ධාතාවේදී මේ සංස්කාර ධර්ම සියල්ල එතේම අර ප්‍රඥා ධර්ම අනාත්මයි කියලා දකින්න විපස්සනා ඥානයි. දැන් මේ ධාතා තුනේම මුල් පාද දෙක දෙක මෙතනින් කියවෝ. යදා පඤ්ඤාය පස්සති කියන එක අපි තෝරගන්න. මේ පඤ්ඤාය පස්සති කියන එකේදී සුතමේ ඥානයෙන් දකින්නා නෙමෙයි. චින්තාමේ ඥානයෙන් දකින්නා නෙමෙයි. ප්‍රඥාමේ ප්‍රඥාවේ භාවනාමේ ප්‍රඥාවෙන් දෙකීමයි. භාවනාමේ ප්‍රඥාවෙන් දකින්න නම් ඒ සඳහා කියන අනුපිළිවෙල. මේ දැකීම සඳහා අපේ ප්‍රඥාව පිරිසුදු කරන්න තියෙනවා. ඒ කියන්නේ සීල විසුද්ධියේ පළමුව පිළිගන්න ඕනේ. සීල විසුද්ධිය කියන්නේ සමාදන්ව ගන්නා ලද සීලය අකණ්ඩ, අච්චිද්‍ර, අසබල, අකල්නාත, පුදිච්ච, විඤ්ඤුප්පසත්ත, අපරාමත්ත සමාධි සංගාතික කියන්නේ අත ආකාරයෙන් පරිපූර්ණව කුලකේතු. කුලනේ ඉතිරිසු කියන කොට සමතතනි කර්මත්තාන භාවනා අතුරේ තම කැමැති අර්ථනා කර්මත්තාන භාවනාවක් වඩලා රූපාවචර ධ්‍යාන, අරූප ධ්‍යාන දක්වා හෝ සත්‍ය ප්‍රමාණේ අර්ථනා ධ්‍යාන පොදවාගෙන තියෙනවා. අර්ථනා ධ්‍යාන අත්‍යවශ්‍යයි ඒක ඉතිරිසු කියන්නේ. ඒකෙන් ඉතින් නීවරණ උපක්‍රියයන් යටපත් කරන බැවිනේ මේ ධ්‍යාන වල කියන්නේ චිත්ත විසුද්ධිය කියන උපචාර ඥානයේ සහිත අස සමාපatti සියල්ලම චිත්ත විසුද්ධිය. ඊළඟට තමයි විපස්සනාට හැරෙන්නේ. ඊළඟට චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය කියන්නේ දැන් නාමයයි රූපයයි කෙටියෙන් කියනවනේ ඒ නම් මේක සරුව ප්‍රකාරයෙන් දකින්න. සබ්දම් විචේ අභිඤ්ඤය සබ්දම් විචේ පරිඤ්ඤය කියලා දේශනාවේදී නාම රූප සියල්ලම දකින්නෝ නාම රූප සියල්ලම අරමුණු කරන්නෝ පිළිසිත දකින්න ගන්නෝනේ ඒ කියන්නේ අජ්ජත් බරිච්ඡා සියලුම නාම රූපයන් අපි දැක ගන්නෝනේ විපස්සනා ඥානෙ ඒකට කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙ කියන ඒ වගේ දිග කතාවක් මෙතෙන් ඒවා විස්තර කරන්න අපි කාලෙ ගන්නේ නැහැ. ඒ නාම රූපයන් සියල්ලම අජ්ජත් බණිතා නාම රූප සියල්ල ඒ ඒක නාමයක් රූපයක් ගානේ ලක්ෂණය රසය පටිපස්ඨානේ පදස්ඨානේ කියන මේ සියල්ලම අරමුණු කර ගැනීම වශයෙන් ආબોධ කර ගැනීමට කියනවා නාම රූප පරිච්ඡේද ඥානෙක කිසි සුතිය. ඉතින් සත්පුරුෂයල සංඥාව දුරු වෙනවා. ඊළඟට එතනදී ත්‍රිලක්ෂණය හරින්නේ ඊළඟට හැරෙන්නේ මේ නාම රූපයන් කොහොමද හටගත්තේ? හේතුඵල ප්‍රයෝග. අතිසංපාදයේ අනු කටසන්දියේ පටන් මේ නාම රූප පරම්පරාව හේතු ප්‍රත්‍යයන් අනුව පැවිදි ඇති හර නුවණින් ආબોධ කර ගන්නවා. සම්මතණය කරන එකද කියන්නේ ත්‍ප්ප පරිග්‍රාඥානෙකි. විසුද්ධි වාසිය කියන්නේ සංඛා විතරණ විසුද්ධිය. සංඛාණය කියන්නේ සැක දුර වෙනවා. සැක 16ක් දුර වෙනවා. ඒ සංඛා විතරණ විසුද්ධියේ ත්‍ප්ප පරිග්‍රාඥානයයි. තවත් මේ ත්‍රිලක්ෂණය දැරෙන්නේ. ඊළඟට හැරෙනවා සම්මාත්‍ර ඥානෙට. දැන් තමයි සම්මාත්‍රය කියලා. දැන් නාම රූප කොහොම දැකගත්තට පස්සේ ලක්ෂණ රස ප්‍රතිපස්සාන පදස්සාන දැකගත්තට පස්සේ හේතුඵල සම්බන්ධතා දැකගත්තට පස්සේ උන් කාලයේ තැති නාම රූප සම්පෙන්නණය කරලා සම්මාත්‍රය කරනවා. මේ සම්මාත්‍රය කියනකොට තමයි විද්‍යාමය ඥානෙ පහළ වෙන්නේ. එතෙන්දී හරියට ඉඳෙන දත්තලයක පළබුගුළු බිඳි ගියන්න වගේ ගේ ජල තලයකට වතුර බිඳු වැඩි බිඳු රැස්නුවට මේ බුගුළු නැගෙනේ බිඳි ගියන්න වගේ සත්ව කබලකට තල ඇට අභයත දන්නම කුකුරන්න වගේ නාම රූප පිළිගැනේ පිළිගැනයට දක ගන්න පුළුවන් සියල්ල. අජත්ත කයිද සියල්ල. ඒකට ඒ දකිනවට බලවත් ආලෝකය, බලවත් ප්‍රීතිය, බලවත් ප්‍රත්‍යක්ෂය, බලවත් ශ්‍රද්ධාව අදිමෝක්ෂය, බලවත් සැපය, එවැනි බලවත් මුෘතිය, බලවත් ප්‍රඥාව වගේම මේ සියල්ල ලැබෙනකොට එන ආතාවකුත් ඇති වෙන්න පුළුවන්. ඒ ඔක්කොම සම්පත්‍රේ කර කර ජය ගන්න. ඒවා නෙමෙයි මාර්ගඵල. මේ ආලෝකාගේ නෙමෙයි ඒවා විපස්සනාකාරය. මෙන්න උද්‍යාවේ ඥානය. මේ උද්‍යාවේ ඥානය ලැබෙන ආසාදි කියන්නේ මග්ගා මග්ග ඥාන දක්ෂ හිතිය. සාමඥා ත්‍රිලක්ෂණය සම්පූර්ණ වෙන්නේ. ඒකට තමයි මේ උද්‍යාවේ ඥානයෙන් දකින දකින නාම රූප ධර්ම කිසි කිසි යන හැටි ආවදිනා කරන ප්‍රඥාවක් විපස්සනා ප්‍රඥාවක් කිසි කිසි යන හැටි බලමු. රූප සප්තක අරූප සප්තක ආදි වශයෙන් බලකලා මේ නාම රූපයන්ගේ භංගය විපස්සනා ඥානයගේ භංගය බලමු. මෙන්න මේ භංග ඥානයේ පහළ වෙන්නේ. එතෙන්දි තමයි ත්‍රිලක්ෂණේ පටන් ගන්න. එතෙන්නේ ඒකත් ත්‍රිලක්ෂණේ කියන්නේ දැන් තමයි සංකාණු ප්‍රශ්නාවෙන් යන ශ්‍රී ලංකාව සාන්තයි. මේ පැත්තෙන් දුක්ඛ සත්‍යයේ, මේ පැත්තෙන් නිරෝධ සත්‍යයේ කියලා නිවනයි දුකයි සංසන්දනය කරන තැන තමයි සංකාරකේ. මේ පැත්තෙන් දුක්ඛ සත්‍යයේ, මේ පැත්තෙන් නිරෝධ සත්‍යයේ කියලා නිවනයි දුකයි සංසන්දනය කරන තැන තමයි සංකාරකේ ඥානයි. ඒ අවස්ථාවකපත් වෙලා ඒ යෝගාවචරයාගේ සිටේ දැන් මාර්ගපා ලබන්න තරම් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කොච්චංග ධර්ම මග්ගංග ධර්ම ශක්තිමත් බවට විදද බවට සුවිදද බවට යෝනු බවට විශිෂ්ට යෝනු බවටපත් වුණා නම් අන්නේ වෙලාවේ පහළ වෙනවා මාර්ග චිත්ත වේතිය. මෙන්න මේ මාර්ග චිත්ත වේතිය අවස්ථාවේ ලැබෙන සත්‍යාන් ලෝමක ඥානය. දැන් මෙන්න මේ බංගානුකසනාවේ සිට සත්‍යාලෝමක ඥානයේ දක්වා ලැබෙන ඥාන පරම්පරාවට කියන්නේ ප්‍රතිපදා ඥාන දක්ෂිතිය. දැන් සාමනේ සෝවාන් අතුලේ දැන් සත්‍යාලෝමක ඥාන අවස්ථාවේ ඉඳිරියට යනවා. ඒ අවස්ථාව තමයි දැන් මේ ප්‍රකාශෝනේ යදාපඤ්ඤාය කස්සති අත නිද්දින්දේ දුක්ඛේ. මෙන්න මේ අවස්ථාව. ඒක නිර්වේද ඥානයෙන් යොක්කෝම ගැන එපා වෙනවා. දැන් ලෝකේ කොතනකවත් නෑ තමාට රැඳෙන්න තැන. මනෝලෝක නෑ, දේවලෝක නෑ, බබලෝක නෑ, අරූප ලෝක නෑ, පිළිසක්වලක නෑ රැඳෙන්න තැන. ඔක්කොම අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව සංදක්ෂේ මනවෙන් දැක්ක. මේ දක්නවල තමයි සමාගයේ හිතේ දීර්ඝ කාලයක් ඉරෝ දාන පාරමිතා, සීල පාරමිතා, දී පාරමී වල ධර්මයන්ගේ ආනුභාවයක් එකතු වෙලා හිතෙන් වැඩෝ සමථී ප්‍රාර්ථනා භාවනාවේ ශක්තිය මතුවෙලා අර අවස්ථාවේ මෙන්න මනෝද්වාරා වර්ජන චිත්ත පහළදී පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර රූපයෙන් කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත ජවන්ති හතරක් පහළේ. එින් පරිකාරතාවු උපචාර අනුලෝම ගෝත්‍ර රූපයෙන් මේ චිත්ත තුලින් කෙරෙන්නේ ගෝත්‍ර රූප හරි ඉතිරි තුලින් කෙරෙන්නේ නාම රූප සංස්කාර ධර්මයන් අතරින් එකක්. අනිත්‍යයි අනිත්‍යයි කියලා හරි දුකයි දුකයි කියලා හරි අනත්තයි අනත්තයි කියලා එකක් නැතේ වෙන. මේ තුලින් එකක් රැඳේ. ඒ රැඳෙන්නේ යම් න්‍යාම ධර්මයක් උඩයි. සමාධියේ සිටේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය නම් නැති සංස්කාර අනිත්‍යයි කියලා රැඳේ. සමාධියේ සිටේ සමාධියේ ඉන්ද්‍රිය නම් නැති සංස්කාර දුකයි කියලා රැඳේ. සමාධියේ සිටේ අන ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි නම් සංස්කාර ධර්ම අනාත්මයි කියලා රැඳේ. මෙන්න මේ ත්‍රිලක්ෂණය යටේ නැහැ. යදා පඤ්ඤාය ප්‍රත්‍යක්ෂ අත නිද්දින්දේ දුක්ඛේ. දැන් ඉතින් මේ සංස්කාර දුක්ඛය කෙරේ කලකිරීමෙන් ඉදිරියට යවුණා. හේත මග්ගෝ විසුද්ධියා. දැන් ඉතින් විසුද්ධි සංජාත නිරෝධ සත්‍ය නම් වූ අමාමහා නිවනට මාර්ගය සෑදුණා. ඊළඟට භෝත්‍ර භූතිත බාල වෙනකොට අර සිංතූර ගන්න මහත්තුරු අර කණ්ණාගේ බලනවා මේ සිංතූරට රැකෙන්න ඕනේ දේ ඒ වගේ මේ ගෝත්‍ර ගෝතිකෙන් නිර්වාණ ධාතුව අරමුණු කරගන්න. සාමය කෙලෙස ඇති ගෝත්‍ර ගෝතිකෙන් නිර්වාණය අරමුණු කරගන්න. ඊළඟට පහළ වෙන සෝවාන් මාර්ග චිත්තය. ඒ සෝවාන් මාර්ග චිත්තය පසු කෝටි ධානකින්වත් සංසාර සිහිනකින්වත් නිරුතුවා වූ අසංකත ධාතු සංඛ්‍යාත සාන්ති රත්න නිර්වාණ ධාතුව අරමුණු කරගන්න. සමාජයේ අර මුලින් හේතුණු ඥානයෙන් සංස්කාර අනිත්‍යයි කියලා වැටුණාද නිර්වාණය අනිමිත්ත ලබේ ලබන සංස්කාර දුකයි කියලා විපස්සනාට වැටෙච්ච උත්තරයට නිර්වාණ ධාතු අරමුණු වෙන්නේ අපන්නේ දලක්ද සංස්කාර අනාත්මයි කියලා වැටෙච්ච යෝගාවචරයක් නිර්වාණ අරමුණු වන්නේ සිදේ දලක්ද මෙන්න ලක්ෂණ තුන නිර්වාණ අරමුණු ලක්ෂණ තුනයි මේ ලක්ෂණ තුන අවබෝධ වෙනකොටම පස්ව කෝටි ගණන් සංසාරයේ පළමැදියන් වෙලා තිබුණු සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාද චිත්තාන්ති විචිකිච්ඡානති කියන මේ බහල බලගතු මහා දඬුන් පහ සම්පූර්ණයෙන් සිඳලා ගණිතලා අහෝගේ භාගපත් වෙලා විසුද්ධ කෙනෙක් වාටපත් වෙනවා ඥාත කවදාකවත් අතරාපාත නෙවෙයි ආත්ම හතක් කෙලෙසතලක අරිහත්යෙන් නියත කෙලින් වාටපත් වෙනවා ඊළඟ මාර්ගයේ තනතුරු සෝවාන් ඵල සිද්ද එකක් පහළවේ. මේ ලැබුණ දැන් සංසිදීමේ අවස්ථාවයි. මාර්ග දක්වාම සාල් උත්සාහයෙන් ඉදිරියටදී දැන් ඵලයේත් පසුනාම සංසිදීම. ඉතින් සංසිදනා වූ ඒ සිද්දක තනතුරුක භවංගයට වැටිලා ඊළඟට සත්‍යේසා ඥාන වේද පහක් පහළවේ. සමාලදාගත් මාර්ගයේ නීකය කියලා තමයි කිසියම උදාහරණයක් ඇතුළු මාර්ගයේ ප්‍රතිවේදාකල ඥාතීටි ඥාන වීති පරස්පරාවක් ආදී ඊළඟ තමාල ලබාගත් ඵලය ඊළඟ තම ආරම්භ කරගත් නිර්වාණය මේ තුන අනිවාර්යයෙන් මේ ප්‍රතිවේදා ඥාන වීති වලින් දැනගන්න සමහර විට සමහර යෝගාවචරයන්ට සමාධියේ ප්‍රධාන කෙලෙස් දැක් ගන්න බැහැ ඉතුරු දෙලෙස් දැක් ගන්න බැහැ බොහෝ ඥානවන්තයන්ට පුළුවන් නිසා ප්‍රතිවේදා ඥාන වීති පහ මෙහෙම ලැබුණාන් පස්සේ කෙනෙක් සාධක කරන්න ඕනේ නැහැ මෙන්න අහවල සෝවාන් වුණා කියලා සාධක දෙන්න අවශ්‍ය නැහැ Taman දන්න. හැබැයි මහා නිධානයක් අතින් ලැබේ ඒ සමාලග්ගත ලබාගත් උතුම්ම ගුණය නොකියා නාගවා ආරක්ෂා කර. හැබැයි මාර්ගඵලාභිය කවදාකවත් ප්‍රකාශ කරන්නේ නැහැ කියනවා. ඊළඟට සමාධිවල සමාගයේ පාරමී ත්‍ක්කයේ තිබුණා නම් උද්‍යාමී ඥානයේ පදන් අයගත් විපස්සනා ඥාන වේදේ ගමන් කරලා අර වගේම සසදාගාමි මාර්ග සිත්තේදී ඔවගේම අනාගාමි අරිහත් මාර්ග සිත්තේදී සමාගයේ ත්‍ක්කවලින් ප්‍රතිලාභ කරගන්න. ඒකනම් සෝවිසුද්ධිය ආදේශනා කොට වදානේ මෙන්න මේ සීල විසුද්ධියේ පාඩම් සිත විසුද්ධියේ වඩාගෙන අර විපස්සනා පිළිවෙලින් ගිහිල්ලා සංස්කාර ධර්ම අනිත්‍යයි හෝ දුකයි හෝ අනාත්මයි කියන මේ අවබෝධයෙන් යුතුව විපස්සනා ඥාන මුදුන්පමුණා ගැනීම මේ බුදු සසුන මහරහතන් වහන්සේලා කල්ප කෝටි නිමේ කල්ප අතන් ගණන් සිත්තේ පාරමී පුරුල අවබෝධ කරගනු ලැබෙන්නා වූ පරම සාන්ත ස්වરૂපයේ ඇති අත්‍යන්ත පාරිශුද්ධයන අමාමා නිවන දේකාන මාර්ගය වෙනවා කියන එක ගාථා තුළින් දේශනා කළා. මෙයන පරිසම්බිදා මග්ගපාලේ විපස්සනා කතාවේ සඳහන් වෙනවා පංචස්කන්ධේ අනිත්‍ය සෝපස්සන්තෝ අනුලෝමිකං කන්තිං ප්‍රතිලබති පංචන්නං කන්දානං නිරෝධෝ නිච්ඡන් නිබ්බානං සිතස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති පංචස්කන්ධේ දුක්ඛතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං ප්‍රතිලබති පංචන්නං කන්දානං නිරෝධෝ සුඛං නිබ්බානං සිතස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති පංචස්කන්ධේ අනත්තතෝ පස්සන්තෝ අනුභවිකං කන්තිංකති ලැබේ පංචන්නං සන්දානං නිරෝධෝ පරමස්සං නිබ්බානං සිතස්සන්තෝ සම්මස්සනියානං ඔක්කමති පංචස්කන්ධේ අනිත්‍යයි අනිත්‍යයි දකින්නාගේ හිතේ අනුභව සාන්තිය විපස්සනා පහළ වෙන පංචස්කන්ධයාගේ නිරෝධේ වූ නිර්වාණේ නිත්‍යයි නාබෝධ කරගන්නාගේ හිතේ සම්මත්ත නියමනං වූ ලෝකෝත්තර මාර්ගයේ පැමිණෙන පංචස්කන්ධේ දුකයි කියා දකින්නා වූ පුණ්‍ය පුද්ගලයාගේ සිතේ අනුභවන සාන්තිය නම් වූ විපස්සනා ඥාන පහළවේ. පංචස්කන්ධයාගේ දුරෝධය වූ නිර්වාණය සැපයි ආරම්භ කරන්නාගේ සිතේ මාර්ග සිත්තරියට දැකගන්න. පංචස්කන්ධයේ අනාත්මය කියා ආරම්භ කරන්නාගේ මෙහි කරන්නාගේ සිතේ අනුභවන සාන්ති විපස්සනා ඥාන පහළවේ. පංචස්කන්ධයේ පංචස්කන්ධයාගේ නිරෝධය වූ නිර්වාණය පරමාර්ථයන්ට කරන්නා මේ සිතේ සම්මත්ත ඥාන කියන ලෝකෝත්තර මාර්ගයට දැක ගැනීම සිද්ධ වෙනවා. මේ පරිසම්බිදා මග්ගපාළියේ සූත්‍ර පාඨයක්. විපස්සනා කතාව. දැන් මේ ලාභ සුත්තුන සිල්තුන් පයක් වගේ ධර්මස්වයේ බලාපොරොත්තු වුණා. විශේෂයෙන්ම එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ විෂ්ණු වහන්සේලා කණ්ඩායම් තුනට දෙවියන්ගේ ගාථා තුනෙන් සියලු දෙනා වහන්සේ එන ඉරියව්වේදීම සියලු කෙනෙක් නැතා මේ කියන අනුපිළිවෙලින් විපස්සනා ඥාන මුදුන්වා සියලු කෙනෙක් නැතා මහා රහත් භාවයකදී ලෝතුරා බුදුරජාණන් වහන්සේට දැඩි නමස්කාර කළා. ඒ සරුවන් වහන්සේ හතරෙන්පත් අවුරුද්දක් වුණේ මෙතේ දෙතු අනාදාම් යැයෙන් දෙන්නු භූමිති අසංකේය සැතකෝටි පනස් ලක්ෂයක් දෙන මෙතේම සෝවාන් සකදාගාම අනාගාම හරියත් මාර්ගඵල අධිගමනයේ අමා මහ නිවනට පත් වෙනවා. සරුවන් වහන්සේද සතදාසක් ලෝක ධාතු වාසී දෙවියන් අතර දැබලමින් වැඩෙන්නල සෝවාසුදාසක් දහම් කඳ අනාගතේ බලා දේශනා කොට වදාරා සදා නිර්වාණ නිර්යන්නෙන් මෙන් අර්ධ 2541 මාස තුනකොත් දින 13කට පෙර කුසලාරාමයේ රූපවත්න සාර වනෝද්‍යානයේදී අනුපාදිතේස පරිණවාන ධාතිය නිවන් තුර වැඩි. ඒ රැති අවස්ථා මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඊළඟට බලවත් සංවේගයෙන් පදුරු වැඩි. ඒ තරම් ආශ්චර්ය පරිනිර්වාණයක් සරුවක්යන් දහස්කේදී. උනාතේ පුරුතුන්යම් රාත්‍රීම දිස්සු දිස්සුනේ උපාසක උපාසිකාදීන්ට දාම් දෙකල අන්තිමට දිස්සු සංඝයා වහන්සේ අවසාර දාලා මේ සංඝයාතරද සාධාරි බුද්ධ ධම්ම සංඝ සමුරුවන් ගැන හරි මාර්ගයේ ප්‍රතිපදාව ගැන හරි සත්‍යයන් සංකල්පවත් දින දැන් ආන්ද ඉනිහා දාන්ද වෙන්නේ උන්තරයක් ක්‍රේනාමේ ආනන්ද ස්වාමීන් වහන්සේ ත්‍රිවිධාක්ෂය ස්වාමී ස්වාමීනි මේ කාටවත් නැති කටයක් මේ ආනන්දය මේ සංඝ පිරිස අතර අන්තිම ශ්‍රාවකය සෝවාන් මාර්ගඵලාදී සියලු දෙනා මාර්ගඵලාදී එතන ඉන්නේ 500ක් දෙනා නිසා මේ කාටවත් නැති කටයක් ක්‍රේනාමේ අන්තිම තුන්වහන්සේ දේශනා කළ අන්දදානි සිත්තේ ආනන්දයන් වෝ වදම්මා සංඛාර අපරාදේ සම්පාදේ මාර්ගයන් අන්තිම වාදක පාමතේ සත්‍යකාර කර්ම නැතන වෙනතරේ වේ මානිනේ එළබෙක ජීිනෝදින් අප්‍රමාදව ජීල සමාධි ප්‍රඥා සංඛාත මේ සාධන ප්‍රතිපත්ති සංපාදනය කරත්වා කියන කඩේ ඥානෝ සමනේ ඉරියාකාරනේ ඥානේලා මොකද කියලේ බුදු ධර්මයන් කල පියෙන්නේ සමාගේ දූගරුන් සිත් ගලඳගෙන ඒ දරුවන්ට ආදරයෙන් දෙන්නලා හිත සනතලා පුතත් වෙනවා වගේ මේ අතරින්වත් අවුද්දක් නොලේ පරිපෝකල සමාපත්තිය තිබුණා. ඒ සමාපත්ති සූවිදි පොඩ්ඩක් වාගේ තමයි. කලින් ධ්‍යානයෙන් කරන්නේ දෙ දෙකෙන් තුන්වෙනිද අසංචිතලේ මේ සංඥා නා සංඥා ධ්‍යානයේ දක්වා කියන නිරෝධ සමාපත්තිය තමයි. අයන තාපතේ ඉතිනිද ප්‍රථම ධ්‍යාන දක්වාල. මේම සූවිදි පොඩ්ඩක් වාගේ සමාපත්තිය තමයි. සමාපත්ත වැඩිලා අයම පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ වැඩලා හතරවෙනි ධ්‍යානයේ තනතුරුව උනාසේ ධ්‍යානයේ නැවැත්තේ ඥාන සමාපත්තියේ නැගිට කොටම උනාසේගේ අවුල අසංකේයයක් ජීවත් වෙන තරම් පුණ්‍ය සත්‍යයක් ඇතුව තිබුණු ජනක කුසල කර්මයාගේ සම්පේ පාපයන් ආස්වාමි තේරීල තැන්තුනා වූ පරිසන්දි බවන්ගේ චිත්ත වීචියේ අන්තිම සුතේ සිතිච්චය උපාද සිතේ භංග කියන අවස්ථාවද පැතිරෙකොට සතරාසක් ලෝකදාය සංවේග ප්‍රාප්තෝ සම්බයි ආත පුරාම සිදුරුන් කමි අකුණු සිදුරුව සලාද සිදුරුව දෙවි දේවතාවෝ පූරි වාදන සලා පුතුන විදී උද්ඝෝෂණයක් නොවේ නැතු මේ මොකද විශාසන්ත කාලකලාක්‍ය ඇති පාරමී ධර්මයන් ඥාන භාරි සමන් වහන්සේ ලෝතුරා බුදුවේ සුනිජාතන් ගන්න සත්‍ය නිවන් පුර සමනෝල නාත ජාත්‍යාදී සංසාර දුකට පදින මොහලදී සදාකාලික සංක අවේදිත සුක සංඝාත අනුපාදිතේස ප්‍රතිවා නිරුමු අවස්ථා ඒ අවස්ථාවේ සහපතේ බ්‍රහ්මයාගේ දාතාවතේ ප්‍රකාශ කළා සත්‍යවරදේ. ස්වාමීන් වහන්සේ අනුදු මහරහතන් වහන්සේද ආනන්ද ස්වාමීන් වහන්සේට ධාතන සජ්ජායනා කරමින් දරුවන් වහන්සේගේ පරිනිර්වාණයට ගෞරව කරනවා. මේ අවස්ථාව දීගන්නකින් අද අපි දැනෙන ලෝකයට පිළිගැනෙන්නේ ඒ දරුවන් වහන්සේ ලෝකාලේ මේ ලෝක සාන්තිය සැලසේ අතරත ඉක්තු බික්කුණී උපාසක උපාසිකා දිවි මනුෂ්‍යයාගේ අසංකේය ප්‍රමේ ජනතාවක් ඒ දරුවන් මේ මුදේ නිකුත් වූ ඒ සත්‍යයෙන් සාද දේවත්කට හේතුවලා සමන් කර ඒ අතර අපවත් ඒවා දාල පූජනීය ඒ දාසේ නායක ස්වාමීන් වහන්සේගේ කවුරු අතු හතරක් දෙලලා අතු පස්සේ නතරට මේ මාසයක් ගත වූ අවස්ථාවේදී උදාහරණේ මනා සිහිනුමි විරුද්ධ ආකාරයේ දී ගන්නකොට උතුම්ම බුද්ධ පුත්‍රයන් වහන්සේලා මනා සිහිනුමින් නොසිත් ජීවිතයක් ගත කළා අන්න ඒකත් ඒ සම්බන්ධව පාඩමක් කියලා දෙනි සමාත වෙන් කළ සෑම දිනකට දෙන්නේ පවත්වලා ආදානවර දුහාසේ මනා සිහිනුම් නිරුතුණ විශ්වාස කරනවා සාරා සම්පේ කල්පලත් ගන්න කොරුම් පුරාගෙන ඇති ඉදි යනාගෙත ඒ මාහිමියන් වහන්සේගේ පාරමී ගුණ තවතරුගේ දහස් ගුණයෙන් වැඩි දියුණු කරගන්න සුදුසු තැනකට වඩින්නේ ඇති උනාසේගේ ඒ කුණ්‍ය ජීවිතය ධර්ම ජීවිතය පාරමී ජීවිතය ප්‍රතිපාති ජීවිතය ප්‍රබල ජීවිතය යන අපි සංවේගයෙන් අතරත අපමණී යත්තා දාන සීල භාවනාදි වශයෙන් කුතර සම්භාරයක් හත්පත් කරගෙන ඇත සියල්ලක්වත් දීමෙන් නාථේගේ පුනරුතාවය උදතියක් නොවේ ඒකේ පාරමී ගුණ මුදින්පත් වී මතු අනාගතේ සූවිච ආසංකලන් තත්ත්වයන් නිවන් කුර ලන්නට උතුම් බුදුබව ලබත්වා කියලා අපි ප්‍රාර්ථනාද සාදු ධර්මානුශාසනා පැවැත්වූ අධිදේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ